بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها النبي إذا طلقتم النساء فطلقوهن لعدتهن وأحصوا العدة واتقوا الله ربكم لا تخرجوهن من بيوتهن ولا يخرجن إلا أن يأتين بفاحشة مبينة وتلك حدود الله ومن يتعد حدود الله فقد ظلم نفسه لا تدري لعل الله يحدث بعد ذلك أمرا නබිවරයාණනි නුඹලා කාන්තාවන් දික්කසාද කළ විට ඔවුන්ගේ ඉද්දාව එනම් පොරොත්තු කාලයට අනුව දික්කසාද කරව. පොරොත්තු කාලය ගණනය කරව. නුඹලාගේ පරමාධිපතියවන අල්ලාහට බිය භක්තිමත් බව. පැහැදිලි සාධක ඇතිව යම් පවක් කළහොත් හැර නුඹලා ඔවුන්ව ඔවුන්ගේ නිවෙස්වලින් පිටමං නොකළ යුතුයි. ඔවුන්ද පිටමං වී නොයා යුතුයි. ඒවා අල්ලාහ්ගේ සීමාවන්ය. කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේද? ඔහු තමාටම අපරාධ කරගත්තේය. ඉන්පසු අලුත් තත්වයක් අල්ලාහ් ඇති කළ හැකි බව නුඹ නොදන්නේය. فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِّنكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ذلكم يوعظ به من كان يؤمن بالله واليوم الآخر ومن يتق الله يجعل له مخرجا ويرزقه من حيث لا يحتسب ومن يتوكل على الله فهو حسبه إن الله بالغ أمره قد جعل الله لكل شيء قدرا ඔවුන් ඔවුන්ගේ වාරය පැමිණි විට ඔවුන්ව යහපත් අයුරින් තබා ගනිව්. එසේත් නොමැතිනම් නිසි අයුරින් ඔවුන්ගෙන් වෙන්වව්. නුඹලා අතරින් සාධාරණීය දෙදෙනෙකු සාක්ෂිකරුවන් වශයෙන් තබා ගනිව්. අල්ලාහ් වෙනුවෙන් සාක්ෂිය ලබා ඉටු කර දෙව්. අල්ලාහ අවසන් දිනේ විශ්වාස කළ උනට මෙම උපදේශණය දෙනු ලබන්නේය. කවරෙකු අල්ලාහට බිය බැතිමත් වන්නේද? ඔහුට මිදීමේ මඟ ඔහු සලස්වන්නේය. ඔහු නොසිතූ අයුරින් ඔහුට ආහාර සපයන්නේය. කවරෙකු අල්ලාහ කෙරෙහි වගකීම් පවරන්නේද? ඔහුට ඔහුම ප්‍රමාණවත් වන්නේය. සැබවින්ම අල්ලාහ තමන්ගේ කාර්යය ලබා ගන්නේමය. الله سيالت نزنياك اتكرات واللائي يئسن من المحيض من نسائكم إن ارتبتم فعدتهن ثلاثة أشهر واللائي لم يحض وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَن يَضَعْنَ حَمْلَهُنَّ وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مِنْ أَمْرِهِ يُسْرًا ذَلِكَ أَمْرُ اللَّهِ أَنزَلَهُ إِلَيْكُمْ وَمَن يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا නුඹලාගේ කාන්තාවන්ගෙන් ඔසප් පිළිබඳව විශ්වාසය නැති වී ගිය අය පිළිබඳව නුඹලා සැක කරන්නේ නම් ඔවුන් සතු වූ ඉද්දා එනම් පොරොත්තු කාලය මාස 3කි. ඔසප් සිදු නොවන්නන්ටද මෙයම වේ. ගැප්ගත් අය ඔවුන් සතු වාරය වන්නේ දරුවන් බිහි කරන තුරුය. කවරෙකු අල්ලාහට බියවන්නේද? ඔවුන්ට ඔහු තමන්ගේ කාර්යයන්හි පහසුව ඇති කරන්නේය. එය නුඹලාට අල්ලාහ පහල කළ විධානයයි. කවරෙකු අල්ලාහට බියවන්නේද? ඔහුගේ පාපයන්ට අල්ලාහ වන්දි ලබා දෙයි. ඔහුට ප්‍රතිපාකය අධික ලෙස ලබා දෙන්නේය. أسكنوهن من حيث سكنتم من وجدكم ولا تضاروهن لتضيقوا عليهن وإن كن أولات حمل فأنفقوا عليهن حتى يضعن حملهن فإن أرضعن لكم فآتوهن أجورهن وأتمروا بينكم بمعروف وإن تعاسرتم فسترضع له أخرى لينفق ذو سعة من سعته ومن قدر عليه رزقه فلينفق مما آتاه الله لا يكلف الله نفسا إلا ما آتاها سيجعل الله بعد عسر يسرا නුඹලාගේ හැකියාව අනුව නුඹලා ජීවත් වන අයුරින් ඔවුන්ට සතු ගෘහ සම්පත් සලසා දෙව්. ඔවුන්ට තදබල අපහසුතාවයක් ඇතිවීම පිණිස ඔවුන්ට හිරිහැර නොපමනුවව්. ඔවුන් ගැබ්ගත් අයවන්නේ නම් දරුවන් බිහි කරනතුරු ඔවුන් වෙනුවෙන් වියදම් කරව. නුඹලා වෙනුවෙන් කිරි ලබා දුන්නේ නම් ඔවුන්ට වූ කුලිය ලබා දෙව්. යහපත් අයුරින් නුඹලා අතර සාකච්ඡා කරගනිව්. නුඹලාට එය දුෂ්කර නම් වෙන අයෙකු කිරි ලබා දීමට සලස්වව්. හැකියාව ඇත්තන් තමන්ගේ හැකියාවට අනුව වියදම් කළ යුතුය. කවරෙකුට ජීවන පහසුකම් නිර්ණය කර ලබා දී ඇත්තේද ඔහු අල්ලාහ ලබා දුන් දෙයින් වියදම් කළ යුතුයි. අල්ලාහ ඔහු ලබා දෙන දෑ අනුව සෑම ආත්මයක් කෙරෙහිම වගකීම් පවරන්නේය. අල්ලාහ දුෂ්කරත්වයට පසු පහසු තත්වයක් ඇති කරන්නේය. وكأين من قرية عتت عن أمر ربها ورسله فحاسبناها حسابا شديدا وعذبناها عذابا نكرا فذاقت وبال أمرها وكان عاقبة أمرها خسرا أعد الله لهم عذابا شديدا فاتقوا الله يا أولي الألباب الذين آمنوا قد أنزل الله إليكم ذكرا رسولا يتلو عليكم آيات الله مبينات ليخرج الذين آمنوا وعملوا الصالحات من الظلمات إلى النور ومن يؤمن بالله ويعمل صالحا يدخله جنات تجري من تحتها الأنهار خالدين فيها أبدا قد أحسن الله له رزقا الله الذي خلق سبع سماوات ومن الأرض مثلهن يتنزل الأمر بينهن لتعلموا أن الله على كل شيء قدير وأن الله قد أحاط بكل شيء علما කොපමණ ප්‍රදේශයන් තමන්ගේ පරමාධිපතිගේද ඔහුගේ දූතයාණන්ගේද අන ප්‍රතික්ෂේප කර සීමා ඉක්මවා කටයුතු කළේය. ඒවා දැඩි ලෙස විමසනු ලබන්නේය. ඒවාට දැඩි දඩුවම්ද පමුණුවන්නෙමු. ඒවා ඒවායෙහි තත්වේ අයහපත් විපාකයන් වින්දහ. ඒවායේ අවසන් තත්වය අලාභදායි ලෙස පිහිටින ඔවුනට අල්ලා දැඩි දඩුවමක් සූදානම් කර ඇතේය. දේව විශ්වාසවන්ත බුද්ධිමතුනි, නුඹලා අල්ලාහට බිය භක්තිමත් වව්. අල්ලාහ නුඹලාට මඟ පෙන්වීමක් පහළ කළේය. එනම් එක් දූතයෙකු ඔහු නුඹලාට ඉතා පැහැදිලි අල්ලාහගේ වදන් විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන්න උන්ට අන්ධකාරයෙන් ආලෝකයට ගෙන ඒමට පාරායනය කර පෙන්වන්නේය. කවරෙකු අල්ලාහව විශ්වාස කර යහපත් ක්‍රියාවන් කරන්නේද, ඔහු යටින් ගංගාවන් ගලා බසිනා ස්වර්ගයන්හි ඇතුළත් කරවනු ලබන්නේය. ඔවුහු එහි සදාකල් වෙසිති. අල්ලාහ ඔවුනට යහපත් අයුරින් ජීවන මාර්ග සලසා දෙන්නේය. අල්ලාහමය අහස් සතහා එලෙසම පොළවද මැව්වේ. ඒවා අතර ඔහුගේ විධානය පහළවන්නේය. අල්ලාහ සියල්ල කෙරෙහි ශක්තිවන්තයාය. ඔහු තමන්ගේ ප්‍රඥාවෙන් සියල්ල වට කරගෙන සිටින්නා යනවග මෙමගින් නොබලා දැනගන්නේ හුය.